ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි 2566 බුද්ධ වර්ෂයේ සිහිපත් කරමින් මේ උතුම් වෙසක් පොහොය දින සිල් සමාදන් වෙච්ච පින්වතුන් අපේ ජීවිතයේහි ආධ්‍යාත්මික දියුණුව සඳහා කටයුතු කරන අවස්ථාව. ඉතින් ඔබ ශ්‍රී ලංකාවේ උපදිච්ච හැටියට හොඳින්ම දන්නවා වෙසක් පොහොය කියලා කියන්නේ බෞද්ධයන්ගේ ජීවිතයේහි තියෙන උතුම්ම දවස විදියට සලකන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට අපේ ආමිස ප්‍රෝජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන අවස්ථාව. උන්වහන්සේගේ චරිතය ගැන විමසන අවස්ථාව. උන්වහන්සේගේ දහම පුරුදු කරන අවස්ථාව සහ ඒ ජීවිතෙන් අපට ආලෝකය වටිනාකම ලබා ගන්න අවස්ථාව. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ඔබ හිටියනම් හැම නිවසකම වෙසක් පුන් පොහොය දිනේ සමරණාකාරය. ඉතාම දුගී පැල්පැතේ ඉඳලා මහා මන්දිරය දක්වා හැම කෙනෙක්ම පොල් තෙල් පහන දැල්වීමේ ඉඳන් වෙසක් පොඩුව, වෙසක් තොරණ හරහා සමති දර්ශනා භාවනා කිරීම දක්වාම අපි විවිධ ආකාරයෙන් පින්දහම් කරලා කුසල කරලා මේ උතුම් දවස අපි සමරනවා. සාරසංගී කල්පලක්ෂ්‍ය දානාදී පාරමිතා පුරපු බෝධිසත්වයන් වහන්සේ අවසාන වතාවට මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ ඉපදිත දවස සිහිපත් කරන අවස්ථාව වෙසක් පොන් පොහොය දිනය. මේක වසර 2646කට කලින් තමයි උන්වහන්සේ මෙරෙ ඉපදුනේ. ඒ ඉපදිත සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වයස අවුරුදු 35ේදී මේක වසර 2611කට කලින් දවසක සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙච්ච උන්වහන්සේ වසර 45ක් බුදුවරයෙක් ලෙස කාලය ගත කරලා වයස අවුරුදු 80ේදී පරිනිර්වාණයට පත් වුණා. ඒක සිද්ධ වුණේ මීට වසර 2566කට කලින්. ඉතින් මේ වර්ෂ ටික අපි මතක තියාගන්න ඕන. ඇයි එහෙම කලියොත්තේ? ඒ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සුවිශාල කාලයක් කැපවීම සිදු කළා. සසර අනාදිමත් කාලයක් උන්වහන්සේ කරපු කැපවීමක පරිශ්‍රමයක ප්‍රතිඵල විදිහට තමයි මේ ධර්මයක් අනාවරණය කළේ. උන්වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමෝලයේදී සුමේද තාපසයන්ගේ නවස්ථාවේදී උන්වහන්සේට රහත් භාවයෙන් නිවන් දකින්න තිබුණා. ඒ අතරපත් නිවන අත්හැරලා උන්වහන්සේ නැවත සසරට බැහැලා සාරසංක කලපලක්ෂයක් පෙරම්බිරුවේ අප වෙනුවෙන්. උන්වහන්සේට එදා නිවන් දකින්න තිබුණා. ඒ නිවන් දකින්නට තිබුණු අවස්ථාව දක්වා උන්වහන්සේ කායික මානසික දුකක් විඳනන් ඒ විඳේ උන්වහන්සේගේ අඩුවක් නිසා. හැබැයි එතනින් පස්සේ ගත වුණු සාරසංක කලපලක්ෂය තුළ උන්වහන්සේ දුකක් විඳනන් ඒ සියලුම දුක් විඳේ අප වෙනුවෙන්. සෝසාගරේ ජල දෙක අනුරුදිරං අදාසේ බොහොමින් පරාජය පරං සමදාස දානම් මේරු ප්‍රමාණ මලිකංච සමෝලි සීසං කේතාරකාදික තරන්නය නං අදාසි. උන්වහන්සේ මේ සාරසංඛ කලපලක්ෂය තුළ මහසාගරයේ ජලයට වඩා තමන්ගේ ශරීරය ලේ දන් දීලා තියෙනවා. මහා පොළොවේ පස්වලට වඩා උන්වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. අහසේ තාරකා වලට වඩා තමන්ගේම දෑතින් තමන්ගේ නෙතු කුටා දන් දීලා තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේක අතිශෝක්තිය කියන කාරණයක් කියලා. මේ පින්නතුනි මේ උපමා ගත්තේ වෙන උපමා නැති හින්දා. මීට වඩා ලොකු උපමා තිබුණා නම් ඒව තමයි ගන්නෙ. මේ ලෝකයේ තුල ගන්න පුළුවන් උපමා තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් අපේට ජීවිතේ වැඩිපුර උදව් කරලා තියෙන අපේ අම්මා තාත්තා දෙන්න. හැබැයි ඒ දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ අම්මගේ කුසේ පිළිසින ගත්තට පස්සේ. එතෙන් පටන් තමයි එයා අපට උදව් කළේ. නමුත් අපි මෙලොව ජනිත වෙන්න කල්ප ගානකට කලින් ඉඳන් අප වෙනුවෙන් පෙරම් පුරපු උත්තමෙක් තමයි බෝසත්යන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අන්නේ බුදුරජාණන් වහන්සේට අපි දක්වන ගෞරවය මොකද්ද? අපි සාමාන්‍යයෙන් මල් පහන් ආදිය පූජා කරලා සැලකිලි සැරසෙලි කළා උන්වහන්සේට අපි ආමිසයෙන් පුදන අතරේදී අප වඩාත් උන්වහන්සේ පුදන ක්‍රමය තමයි උන්වහන්සේගේ චරිතය අපි හොඳට ඉගෙන ගන්නට ඕන. උන්වහන්සේ දේශනා කරපු දහම් පණිවිඩය ඉතාම නිවැරදිව ඉතාම ගැඹුරින් තේරුම් ගන්නට ඕන. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපට පුළුවන් උපරිම ආකාරයෙන් පිළිපදිනට ඕන. ඒ වගේම ඒ දහම මතු පරපුරට ගෙන යන්නට කරන්න පුළුවන් උපරිම දායකත්වය අප විසින් කරන්නට ඕන. දහම ඉගෙන ගන්න ඕන, දහම පුහුණු කරන්න ඕන. ඒ දහම මත පරපුරට ගෙන යනට අපට කරන්න පුළුවන් ඉහළම ශක්තිය අපි කරන්නට ඕන. අපේ රටේ හිටිය රජවරු මුළු රාජ්‍යයෙන්ම මේ ශාසනයට වාර ගාන පූජා කළා. අපේ රටේ හිටිය අතීත අම්මල තාත්තලා ඒ අත්හඬ ලැබෙන හොඳම දරුවා, ලස්සනම, පින්වන්තම, බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජා කළා. ගමේ තිබෙච්ච වැදගත්ම ස්ථානය පන්සලට පූජා කළා. ගෙදරක හැදෙන ගහක කොළක දෙයක් මුලින්ම තුනුරුවන් වෙනුවෙන් පූජා කළා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මුල් කරගෙන කටයුතු කළා. අන්න ඒ වෙනි උරුමයක් අපට තියෙනවා. අන්නේ අතීත මුතුන් මිත්තන්ගේ වර්තමාන දූ පුතුන් විදියට අපට ලොකු කාර්යභාරයක් තියෙනවා පින්නතුනි. මේ දහම හොඳින් අපි අහන්නට ඕන. ඒ දහම අපේ ජීවිතයේ උපරිම ලෙස පුහුණු කරන්නට ඕන. පුහුණු කරලා මේක ලෝකෙට ගෙන යන්නට අපට කරන්න පුළුවන් දායකත්වය දක්වන්නට ඕන. එහෙම කිරීමෙන් මොකද වෙන්නේ? එහෙම කරනකොට අපේ වටිනාකම වැඩි වෙනවා. අපේ රූපේ ලස්සන වුණා කියලා අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපි ඉහළ උපාධියක් ගත්ත කියලා විතරක් අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ දරුවෝ ඉහළ විශ්වවිද්‍යාල ගියා කියලා විතරක් අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ ගෙදර අපේ වාහනේ හුඟක් වටිනවා කියලා අපේ ජීවිතේ වටින්නේ නැහැ පින්නතුනේ එච්චර. අපේ ජීවිතේ වටින්නේ කොහමද? අපේ ජීවිතේ වටින්නේ අපි හිතන විදිහෙන්. අපි කොයිතරම් ඉහළ මට්ටමකින්ද හිතන්නේ අපි කොයිතරම් ඉහළ මට්ටමෙන්ද දෙයක් කතා කරන්නේ? අපි කොච්චරනම් ඉහළ මට්ටමෙන් ක්‍රියාකාරීත්වයක යෙදිලා ඉන්නවද? මෙන්න මේ අනුව තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. අන්න එහෙම වටිනාකම කොච්චර දුරට වැඩි වෙනවද? එදා සතර දේවේන්ද්‍රයා තමන් ඉන්න ස්ථානයෙන් පිටවෙල යද්දී මනස ලෝකෙට හැරිලා වැන්දා. යේ ගහට්ටා පුඤ්ඤතරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධරම් පෝසෙන්ති තේ නමස්සන්ති මාතලී කියලා සඳහන් කළා. ධර්මිකව දරුවන් පෝෂණය කළ සිල්වන්ත ජීවිත ගත කරන මේ ධහමේ හැසිරෙන අයට වැන්දා සතර දේවේන්ද්‍රයා. මේ හාමුදුරන්ට විතරක් නෙමෙයි මේ වැන්දේ, ගිහි ඔබටත් එක්කයි මේ වැන්දේ. එතකොට සතර දේවේන්ද්‍රයාගේ වැඳුම් ගන්න මට්ටමට වටිනාකම අපි වැඩි කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ගුණ ධහමෙන් දීර්ඝ වෙන දිනු වෙන්න අපේ කොයිතරම් වටිනවාද කියතොත් අපේ ශරීරයේ තියෙන කෙස් ගහටත් උපරිම වටිනාකමක් ලබා දීලා තියෙනවා. දැන් අපේ හිසේ තියෙන කෙස් ගහක් වැටුණොත් ඇතැම් විට අපට මේ දිහා බලන්න අප්‍රසන්න බවක් තියෙනව නේද? එහෙම ස්වභාවයක් තියෙන මේ අපේ ජීවිතයේහි ඒ කෙස් ගහ මනස ලෝකේ නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් ඇවිල්ලා ධාතු කරඬුවක් අරන් ඇවිල්ලා ඒක රැගෙන ගිහිල්ලා වන්දනාමාන කරන මට්ටමට අපේ වටිනාකම වැඩි කරලා තියෙනවා. පින්වතුනි, අපි කොයිතරම් මේ ලෝකේ ඉගෙන ගත්තත්, කොයිතරම් ධනය ධාන්‍ය සමන්ට තිබුණත් මෙවැනි වටිනාකමක් ලෝකේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වටිනාකම වැඩෙන්නේ අපේ හිතට දහම එකතු වෙන්නට ඕන. අපේ ජීවිතයේ දහම තුලින් සජීවී වෙන්නට ඕන. එහෙම සජීවි වෙච්ච පමණට තමයි අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ. ඒ වටිනාකම ලබා ගන්න නම් අප ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් කරන්නට ඕන. ඒ මොකද්ද? එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන. මෛත්‍රි භාවනාව. අනිත් පැත්තෙන් සතිපට්ඨානෙ දිනු කිරීම. කාරණා දෙකක් තියෙන වෙනතන හොයා කාරණා නැහැ. එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා. කොයිතරම් දුරට මෛත්‍රිය දිනු වෙන්න ඕනද? අම්ම කෙනෙක් තමන්ටින් එකම දරුවා දැස බලන ආකල්පයෙන් තමන්ට තමන් දකින්න තමන්ට මතක් වෙන හැම කෙනා කෙරෙහිම දකින්න පුළුවන් මනසක් හදා ගන්නට ඕන. මෙතෙන්ට එන එක ලේසි නෑ, පින්නතුනි, සරල නෑ. නමුත් මේ දක්වාම අපේ මෛත්‍රිය වැඩෙන්නට ඕන. අනිත් පැත්තෙන් සතිපට්ඨානය. අපේ හිත සහ කය ගැන උපරිම වශයෙන් අවධානයෙන් ඉන්නට ඕන. සිතට සිතවිල්ලක් පහළ වෙනකොටම පහළ වෙන්නේ රූපයකුත් එක්ක, නිකන් නෙවෙයි. සාමාන්‍ය අවදියෙන් ඉන්න වෙලාවෙ විතරක් නෙවෙයි. නිදියගෙන ඉන්න වෙලාවේ හීනයක් දැක්කත් හීනයක් දකින්නේ රූපයත් එක්ක. අන්න ඒ රූපයක් දකින්න රූපයක් මතක් වෙන අවස්ථාවේදී උපරිම ලෙස සිහින් ඉන්නට ඕන. මොකද සිය කියලා කියන්නේ? ඒ දකින්න රූපය අපි තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියන කාරණේ. දැන් ඔබට මේ වෙලාවේ රූපයක් පේනවනේ. ඒ රූපය ඔබ හඳුනා ගන්නේ චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි, ඔබ ඒක හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ මනෝ විඤ්ඤාණය කියන කාරණේ. ඒ මනෝ විඤ්ඤාණය හඳුනා ගන්නට ඇස මූලික වුණා, රූපය හේතු වුණා, චක්කු විඤ්ඤාණ උපකාරී වුණා. නමුත් ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියන මට්ටමේ නොයි මේක Taman තේරුම් ගන්න කියන අවබෝධය ඉන්නට ඕන. මෙහෙම ඉන්න තරමට අපි බාහිර රූපෙට නැඹුරු වෙලා ඉන්නේ නැහැ. බාහිර රූපෙ නිදහස් වෙලා අපි ඉන්නේ. අපි බාහිරින් නිදහස් වෙලා භෞතික ලෝකෙ නිදහස් වෙලා Tamanගේ ආධ්‍යාත්මය මත යපිලා ඉන්නේ. අන්න ඒ සිතන මනෝ විඥානයත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම මේ මොහොතේ නිරුද වෙනවා කියලා තත්ත තත්ත විපස්සති ඒ තැනම විපස්සනා කරන්නට ඕන. මෙන්න මේ දෙක එකතකින් මෛත්‍රියත් අනෙත් පැත්තෙන් සතිපට්ඨානය තුළ ඉඳගෙන මෙන්න මේ අනිත්‍යතාවයක් දකින්න අපි දක්සනවා තියෙන්නේ. ඒක පින්නතුනි එහි කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒක දවසකට තත්පර දෙක තුනකින් පටන් අරන් හැම මොහොතෙම ඒ මත පිහිටලා ඉනියම දක්වාම අපේ මේ ආධ්‍යාත්මික ගමන දිනු වෙනට ඕන. අපට අප ගැනම බලන්න පුළුවන් කොයිතරම් දුරට අපේ ජීවිතෙහි ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙලාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් සලකුණ මේක. එකාතික මෛත්‍රිය අනිත් පැතින් විශේෂයෙන්ම සතිපට්ඨානය තුළ කොයිතරම් ඉන්න දක්ෂද කියන කාරණය. ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ගත්තත්, කයට පහසක් ලැබුවත් මේ පංච ඉන්ද්‍රයන්ගෙන් ගන්න සියලුම අරමුණු වර්තමාන මොහොතේ කන්ටැක්ට් වෙනවා, සම්බන්ධ වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට ඉක්මනට මේක නිරුද්ධ වෙලා මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නවා කියන අවස්ථාව. ඊටාම සරල උදාහරණයක් කියනවා නම් අපි නිතරම පාවිච්චි කරන උදාහරණයක්. අපි කෑමක් කනකොට පිඟානක දාගෙන කෑම කනවනේ. පිඟානෙන් කෑම අරන් අපේ කටට අපි ලං කරලා රස විඳිනවා. කටට රස දැනෙනකොටම අපිට මොකද හිතෙන්නේ? අපි බලන්නේ පිඟාන දිහානේ. මේ පිඟානේ තියෙන කෑමයි මේ දිවේ රස දැනෙන කියලා තමයි අපි හිතන් ඉන්නේ. එතකොට තවත් අපට අර කෑම වලට ආසාව හිතෙනවා, කෑම අපි ගන්නවා. ඇතැම් විට අවශ්‍යතාවයටත් වඩාත් අපි කෑම ගන්නවා, ගන්නේ මෙන්න මේ අවිද්‍යාව හින්දා. හැබැයි බලන්න, ඇත්තටම අපට දිවට රස දැනෙන පිඟානේ තියෙන කෑමද? ඒ පිඟානේ තියෙන කෑම ටික බ්ලෙන්ඩර් කළා බ්ලෙන්ඩ් කරලා බටේකින් දැම්මොතින් රසද? ඒ දෙකෙම රස නැහැ පින්නතුනි. එතකොට ඒ රසය කියන කෙනෙ මේ දිවේදී. එතකොට දිවේදී නිකං කඩර කෑම ටික දැම්මට රස වෙන්නේ නැහැ. දිවේදී හපන්න ඕන, කෙලත් එක මිශ්‍ර වෙන්න ඕන. ඒ ටික ඔක්කොම උනාට පස්සේ තමයි දිවේදී මේක රස එන්නේ. හැබැයි අපට හිතෙන්නේ මේ දිවට මේ මොහොත රස එන්නේ අර පිඟානේ තියෙන කෑම කියලා. කවදාවත් අපර නිකමටවත් හිතරේදී රස දැනෙනකොට අර කටේ තියෙන අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටිකෙන් රස එන්නේ කියලා නිකමටවත් හිතල තියෙද? හැමදාම පිඟාන දිහා බලාගෙන තමයි කෑම කන්නේ අපි. පින්නතුනි, මෙන්න මේකම තමයි අපේ සමස්ත ජීවිතය කියන්නේ. අපි ඇසට රූපයක් පේනකොට මේ ඉදිරිය බලාගෙන ඉන්න එක වගේ තමයි හරියට අර පිඟාන දිහා බලාගෙන ඉන්න එක. ඇතුළ කියන්නේ මොකක්ද? අර කටේ තියෙන අර මිශ්‍ර වෙච්ච කෑම වගේ තමයි. මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. මේක පින්නතුන හොඳට මේ උපමාව මතක තියාගන්න. මේ උපමාව දවසට හැකි වාර ගානක් මෙනෙහි කරන්න. ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට හැම මොහොතෙම සතිපට්ඨානය ඇප්ලයි කරන්න මෙතෙන්ට. ඒ නිසා මෙන්න මේක තමයි දහමේ උපරිම පුහුණුව කියලා කියන්නේ. එතකොට මේ පුහුණුවට යන්නට පින්නතුන අපට දර්ශන සම්පත්තිය තමයි අවශ්‍යයි. ඒ දර්ශනයෙන් තමයි අපි මෙතෙන්ට යන්නේ. බුදුහාඳුරෝ දකින ක්‍රමය දේශනා කළා. යෝකෝ වක්ඛලේ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ කෙනා බුදුහාඳුරෝ දකින කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් බුදුහාඳුරෝ දකිනවා නම් ඒ කෙනා ධර්මයේ දකින කෙනෙක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා යෝ පටිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ පටිසම්පාදම් පස්සති. යම් කිසි කෙනෙක් පටිසම්පාදේ දකිනවා නම් ඒ කෙනා ධර්මයේ දකිනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ කෙනා පටිසම්පාදේ දකිනවා කියලා. එතකොට අප බුදුරජාණන් වහන්සේගේ මේ උපත සම්බුද්ධත්වයේ සහ පරිණවාණය කියන මේ තෙමගුල සිහිපත් කරන දවසේදී අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද කියන කාරණය ඉතාම පැහැදිලිව තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි, අන්න ඒ තුල ශ්‍රද්ධාව ඇති කර ගැනීම. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ප්‍රසාදය ඇති කර ගැනීම. අන්නේ ප්‍රසාදය ඇති කරගත්ත පමණට තමයි අප මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්නේ. ඒක ශ්‍රද්ධාව ධනයක් වෙනවා. ධනය කියලා කියන්නේ අපට මේ මොහොතේ වටිනාම දේ මොකද්ද කියන කාරණය. මේ මොහොතේ Tamanට වටිනාම දේ මොකද්ද කියන එක බලන්නේ කොහොමද? මේ මොහොතේ ඔබට වැඩිපුරම මොකද්ද සිහිපත් වෙන්නේ කියන එක. ඔබේ ගෙදර ලොකු මැණිකක් තිබ්බනම් ඔබට මෙහි ආවත් ඒක තමයි මතක් වෙන්නේ. ඔබේ පර්ස් එකේ ලොකු ධනය ගෙදර තියෙන ඔක්කොම රත්තරන් බඩු ටික ඔබ පර්ස් එකේ අද අරගෙන ඇවිල්ලා ඉන්නවනම් ඔබට වැඩිපුර මතකෙන්නේ මොකද්ද? බෑග් එක දිහා තමයි නිතරම ඈත ගියත් බෑග් එක දිහා තමයි බලන් ඉන්නේ. ඔබට අද වැඩිපුරම වටින දරුවා නම් දරුවා තමයි ළඟින්ම තියන්නේ. ඔබට වැඩිපුර අද හුඟාක්ම වටින ඔබේ රූප සම්පත්තිය නම් කණ්ණාඩියක් ළඟම තියාගෙන ඉන්නේ. නිතර නිතරම බලන රූපේ දිහා. ඔබට අද දවසේ වැඩිපුරම වටින්නේ ඔබ කරන විභාගය නම් දැනට කරන විභාගය නම් ඔබ ඒ විභාගයට අදාළ සටහනකුත් ඇතැමිට බෑ කියලා අරන් එන්නේ පන්සලට ආවා. අද දවසේ ඔබට වටින දේ යන්නේ ඒක නම්. එතකොට ධනය කියන්නේ අන්නේ ඒක. ධනය කියන්නේ Tamanට වැඩිපුරම වටින දේ. ඒ වටින දේ බව දැනගන්නේ කොහොමද? දවසට වැඩිපුර Tamanට මතක් වෙන්නේ දේ. හැබැයි කාලෙන් කාලට මේක වෙනස් වෙනවා. පොඩි කාලේ අපිට සෙල්ලම් බඩු තමයි හුඟම සිහිපත් උනේ. ඊට පස්සේ අපිට විභාග ශිෂ්‍යත් විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය, විශ්වවිද්‍යාල ප්‍රවේශය මේ වගේ දේවල් තමයි කාලෙන් කාලේ අපිට මතක් වුනේ. හැබැයි පින්නොත්නේ මේ හැම දෙයක්ම කාලෙකදී වෙනස් වුණා. ඒව ලැබිච්ච මුල් අවස්ථාවේ අපි හුඟා සතුටෙන් හිටියේ. හැබැයි සතුට එක දිගටම අපිට පවත්වා ගන්න බැරි වුණා. ඒක වෙනස් වුණා. ඔබටම කියලා දරුවෙක් ලැබිච්ච දවස කොච්චර ඔබ සතුටුනාද? ඒ දරුවා ඉගෙන ගන්නකොට කොච්චර සතුටුනාද? ඊළඟට ඒ දරුවගේ නිදහස් වෙච්ච දවස තමයි ඔබ සතුටු වෙන පළක් කියලාට. ඒ දරුව වෙනත් කෙනෙකුට දුන්නට පස්සේ. මෙහෙම බලන්න පින්නතුනි අපට සතුට වෙනස් වෙන හැටි. මේක තමයි සාමාන්‍ය ලෝකයේ දේවල් ලක්ෂණය. මේ බාහිර දෙයක් මත යැපිලා තියෙන සතුට එන්නෙන්නම වැඩි වෙනවද අඩු වෙනවද? ඔබේ සතුට රඳා පවතින්නේ බාහිර දෙයක් මත නම්, භෞතික දෙයක් මත නම්, ඔබේ සතුට එන්නෙන්නම වැඩි වෙනවද අඩු වෙනවද? එන්නෙන්නම වෙනතුන අඩු වෙනවා. වැඩි වෙන්නේ නැහැ. ඔබේ රූපය ගැන නම් ඔබ විශ්වාසය තියලා ඉන්නේ, ඒ රූපය එන්නෙන්නම වෙනස් වෙනවා. ඔබේ දරුව ගැන නම් ඔබ විශ්වාසය තියලා ඉන්නේ, ඒ දරුවා ටිකෙන් ටික ඔබෙන් ඈත් වෙනවා. ඒ සතුට රඳා පවතින්නේ ඔබේ රූප සම්පත්තිය ගැන නම් ඒ රූපය ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ සතුට රඳා පවතින්නේ ඔබ කරන රැකියාව පිළිබඳව නම් ඒ රැකියාවෙන් කවදා හරි දවසක ඔබට විස්රාමන සිද්ධ වෙනවා. ඔබේ සතුට රඳා පවතින්නේ ඔබේ අලුතෙන්ම ගත්ත වාහනයට නම් ඒ වාහනේ තව අවුරුදු කීපයක් ගියාට පස්සේ ඒක පරණ වෙනවා. ඊට වඩා අලුත් මොඩල් එකක් ඇවිල්ලා. ඔබේ සතුට තියෙන්නේ ඔබ කරපු උපාධිය, පශ්චාත්පාදිය, ડોක්ටරේට් එක නම් ඒක කළ මාසයක් යනකොට ලෝක දැනුම් සම්භාරය දෙගුණ වෙනවා. ඒක පරණ දෙයක් බවට පත් වෙනවා. එතකොට තමන් එන්නෙන්නම සතුට වැඩි වෙන මාවතේද ඉන්නේ, සතුට එන්නෙන්නම අඩු වෙන මාවතේද ඉන්නේ කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවක කොලයක් අරගෙන ලියන්න. තමන් දැනට වැඩිපුරම සතුට වෙන්නේ මොනවටද කියලා. පහකයක් ලියන්න බලන්න. මෙන්න මේකෙන් තමන්ට තීරණය කරන්න පුළුවන් තමන් එන්නෙන්නම සතුට වැඩි වෙන මාර්ගෙද ඉන්නේ, අඩු වෙන මාර්ගෙද ඉන්නේ කියලා. මෙන්න මේ අතරින් පින්නොතන යම්කිසි කෙනෙකුට තමන්ගේ සතුට රඳා පවතින තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව නම් අත්තදීපා භික්ඛ විහෙරත අත්ත සරණා, ධම්මදීපා භික්ඛ විහෙරත ධම්ම සරණා කියපු විදියට තමන්ගේ සිත, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ධර්මය නම් තමන් මූලිකත්වයේ දීලා ඉන්නේ. නැත්තම් තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය ගැන නම් ශ්‍රද්ධාව පිහිටලා ඉන්නේ. අන්න ඒකෙන් කියනවා තමන් එන්නෙන්නම දුකෙන් නිදහස් වෙන, සතුට වැඩි වෙන මාර්ගයක ඉන්නවා කියන කාරණේ. අන්න එතෙන්දී මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපේ අවබෝධයක් බවට පත් කරගන්නට ඕන. අන්නයකට හේතු වෙන සූත්‍රයක් තමයි අද අප මාතෘක වශයෙන් තෝරාගත්තේ සංගතනිකායේ කන්ද සංගුත්තේන සම්බුද්ධ සූත්‍රය. මේ සූත්‍රේ නම සම්බුද්ධ. සම්බුද්ධත්වය නැත්නම් බුද්ධත්වයේ සිහිපත් කරන අවස්ථාවේ සම්බුද්ධ සූත්‍රයෙන් තමයි අපි බණ හුවේ කියලා මතක තියාගන්න. සංගතනිකායේ සම්බුද්ධ සූත්‍රය කන්ද සංගුත්තේ ඉන්නේ. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ අතර තියෙන වෙනස. එහෙදී සඳහන් කරනවා භාගතුන් වහන්සේ මුලින්ම තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධං අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති. මහණෙනි අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටද? මේ රූපයේ පිළිබඳව එහි නැතිවීම එහි නොඇලීම පිළිබඳව සාක්ෂාත් කරලා කෙලෙසුණුගෙන මිදිච්ච පුද්ගලයාට කියලා. රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අපි ඇහැට රූපයක් දැකලා රූපය තේරුම් ගන්නවා කියන්නේ ඇහැ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියන මෙන්න මේ කාරණා ගානක එකතුවක් තමයි අපි රූපයක් දකිනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ යථාර්ථයේ හට ගැනීම නිරෝධය නොඇලීම දැකලා අන්නේ සම්පූර්ණම නිදහස් වෙච්ච කෙනාට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ විතරක් නෙවෙයි භික්ෂුව කියලා කියන්නේ රහතන් වහන්සේ කියන්නේ කාටද? රහතන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරෝධය, විරාගය දැකලා මේ තුල ආසාව දුරු කරපු කෙනා කියලා. ඒ කෙනාට කියනවා පඤ්ඤා විමුක්ත කියලා නැත්නම් රහතන් වහන්සේ කියලා. එතකොට බලන්න මේ දෙන්නාගේම ලක්ෂණ සමානයි. ආසවක්ඛේ ඥානයේදී රහතන් වහන්සේ සමානයි බුදුරජාණන් වහන්සේ සමානයි. දෙන්නාම සිද්ධ කරන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයේහි සමුදේවය බලන එක කියලා. සමුදේවය බලලා සම්පූර්ණමෙන් නිදහස් වීම කියන එක. නැත්තම් ඇසට රූපයක් දකිනකොට මෙයා දන්නවා මේ ස්කන්ධ පංචකයක් හටගත්තා ඒක නිරුද්ධුනා කියලා දකින එක. ඒක උප්පරෙම ලෙස සිහින් ඉන කෙනා තමයි රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් කියලා කියන්නේ. මෙන්න මේක දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අර දේශනාක අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලගෙන් මහනවා මහණෙනි එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට අතර වෙනස මොකද්ද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා බුදුහාඳුරණේ අපිත් දැනගන්නේ ඔබ වහන්සේගෙන් මහලා ඉතින් භාගතුන් වහන්සේ මේක අපට දේශනා කරන්න කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ තියෙන විශේෂත්වය අපට දේශනා කරනවා. මොකද්ද විශේෂත්වය? විශේෂත්වය තමයි තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා අසංජානස්ස මග්ගස්ස සංජනේතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකොවිදෝ මග්ගානුගා භික්ඛවේ විහෙරති ශාවකා විහරන්තේ පච්චා සමන්නාගත. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නෝපන් මාර්ගයේ උපදවන කෙනා, නොදන්න මාර්ගය දැනගන්න කෙනා, දේශනා නොකරපු මාර්ගය දේශනා කරන කෙනා, නොදැනගෙන ඉන්න ලෝකයාට ඒක දැනුවත් කරන කෙනා, මග දන්න මගෙහි දක්ෂ කෙනා ශ්‍රාවකයා කියලා කියන්නේ අන්න ඒ මාර්ගය අසා දැනගෙන පච්චානු ගච්ඡති පසුව යන කෙනා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කල්පය තුළ මුලින්ම මේ යථාර්ථය අවබෝධ කරන උත්තමයන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ වැරදි වැරදි හරි මාර්ගයේ ගිහිල්ලා විවිධ මාර්ගවල ගිහිල්ලා නිවැරදි මාර්ගය හඳුනාගෙන ඒක පුහුණු කරලා දුක නිදහස් වෙන කෙනා. කිසිදු ගුරුවරයෙක්ගේ උපදේශක් නැතුව බුදුහාඳුරේ කෑ දේශනා කළේ පොබ්බේ අනනුස්සතියසු ධම්මේසෝ චක්කොං උදපාදි ඥානං උදපාදි ආදී වශයෙන් පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා. ඒ කියන්නේ කාගෙන්වත් අසා දැනගත්තු එකක් නෙවෙයි. ඒ නිසා තමයි උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතකොට ශ්‍රාවකයා කියන්නේ කවුද එහෙනම්? අපි කවුද එහෙනම්? අපි තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා දැනගෙන කලින්ම මැප් එක කලින්ම සිටියම ලිපිනේ දැනගෙන යන අය අපි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මාර්ගයේ වැරදි වැරදි ගිහිල්ලා මාර්ගය හොයාගෙන යන කෙනා. එතකොට ශ්‍රාවකයේ ළඟ තියෙන ඕන ප්‍රධානතම ලක්ෂණයක් තමයි මාර්ගය කලින්ම දැනගන්නට ඕන. අපි යම්කිසි තැනකට යනවා නම් ගෙදරින් එළියට බහින්න කලින්ම අපි දැනගන්නවා කොහෙට යන්නේ කියලා. දැන් යන්නේ කඩේකටද, රැකියාව කරන ස්ථානයටද, පන්සලටද, බෙහෙත් ගන්නද, ඒක දැනගෙන තමයි එළියට බහින්නේ. එහෙම දන්නේ නැතුව එළියට බහලා යනට අපි මොකද කියන්නේ? අපි කියන්නේ ඔළුවේ හැරුණාට යනවා කියලානේ. ඔළුවේ හැරුණාට යනවා කියලා කියන්නේ. සමහර අය ගෙදරින් එහෙම අමනාප වුණා මේ යන්නේ නේද? සමහර අය මානසික රෝග හැදිච්ච යත් එහෙම යනවනේ. ඒ අය අනතන කොහෙද කියලා දන්නේ නැහැ. යනකොට කොයි හරි තැනකට යන්න බලන් තමයි යන්නේ. නමුත් පින්නතුනි අපි තාම මනවින් දැනගන්න ඕන කාරණයක් තමයි ධර්ම මාර්ගයේ හැසිරෙනයි විදියට භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. ඥානතෝ වහං භික්ඛවේ පස්සතෝ වාසවනං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශේරියම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොහක දන්න කෙනාටද මොහක දකින කෙනාටද? දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාට කියලා. එතකොට දුක කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට ඒ පේන්නේ බාහිර මේ මොහොතේ පේන රූපය කියලා දැක්කොත් අපි ඉන්නේ අවිද්‍යාවේ. දිවට රස දැනෙනකොට රස දැනෙන්නේ පිඟානේ කෑමේ කියලා දැනගත්තොත් අපි ඉන්නේ අවිද්‍යාවේ. පිඟානේ තියෙන කෑම ටිකේ රස දැනෙනකොටම කටේ තියෙන කෑම ටික මතක් වුණොත් ඒ කෑමට ආසාවක් හටගන්නවද? අනේ කෑම ටික හරිය ලස්සන ඇති අතටනම් පොඩ්ඩක් බලන්න ඕන කියලා. ලස්සන බලනවද අපි? අපට ඒ ආහාරය ගැන කවදාවත් ආසාවක් ඇති වෙන්නේ නැහැ. පන්නේ වගේම තමයි ඇහැට දකින රූපේ යථාර්ථය දන්නවනම් ඒ බාහිර රූපය හොයාගෙන අපි යන්නේ නැහැ. අපි දන්නවා ඒ රූපය ලස්සනයි කියලා කියන්නෙම චක්කු විඥාණයෙන් බලන ලස්සනක් නෙවෙයි. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං කියන මට්ටමේ තත්ත්වයක් කියන එක තමයි දන්නවා. ලස්සන බෙරහඬක් එනවා. ඈතින් ලස්සන හඬක් එනවා. කනට හරිය මිහිරි එක. අපි යනවා මේ බෙරේ නම් හරිය ලස්සන බෙරයක් වෙන්නේ නැති, හරිය සුවඳක් තියෙන බෙරයක් වෙන්නේ නැති කියලා යනවා. බෙරේ හොයාගෙන ගිහිල්ලා ඉමිනවා අපි. ඉමෙන මොකද්ද අපි? අර හරකගේ හැම. එතකොට අපි මිහිරේ කියලා කොතෙන්ද ගියේ? අර බෙරේ හැම හොයාගෙන අපි ගියේ. අන්න ඒ වගේ පින්නතුනේ අපි ජීවිතේ යම්තා ඇසින් රූප දැකලා සතුටු වුණා නම්, කනෙන් ශබ්ද අහලා සතුටු වුණා නම්, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයට පහස ලබලා මෙතෙක් කලක් සතුටක් විඳනනම් සතුට වින්දේ අපේ අර රූපයට හිත බැසගෙන සම්පූර්ණම අවිද්‍යාවෙන් මේක කළේ. රූපයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මේ මනසත් එක්ක ගනුදෙනුවක් තමයි අපි මේ කළේ තියෙන්නේ. මම දැන් මේ පින්තුණු හුඟ පිරිසකට බණ කියනවා කියලා මම බණ කියන කාටද? ඔබටද බණ කියන්නේ? නැහැ පින්තුණු, මේ බණ කියද්දි වෙන්නේ මගේම මනසත් සිතවිලි දෙක එකතු වෙමින් මේ කරන ගනුදෙනුවක් මේ යන්නේ. මම සම්පූර්ණ මේ ඔබ මේ ඔඩියන්ස් එක මේ අවිද්‍යාවෙන් ගන්නෙ. එතකොට මම ඔබට බන කියනවා කියලා හිතලා කිව්වට රූපේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන මට්ටමෙන් තමයි මේ ධර්ම දේශනා කරන්න කියලා කරන්නේ. එතකොට පින්වතුනි බලන්න අපි ඉන්නේ මෙන්න මේ අන්ත දෙකෙන් කොතනද කියලා. බාහිර රූපයට නැඹුරු වෙලා රූපයේ සමුදය අන්තෙදී ඉන්නේ රූපේ නිරුද්ධ වුණා කියලා නිරෝධය අන්තෙදී ඉන්නේ කියලා බලන්න. පින්වතුනි ජීවිතයේහි අපට හිතුවත් හිතා ගන්න පුළුවන් අපි සම්පූර්ණයෙන්ම මේ සමුදය අන්තෙම හිටියේ. හටගත්තු පැත්තේ තමයි අපි ජීවිත කාලයක්ම හිටියේ. ඒ හිතිය කියන්නේ මොකක්ද? අපි අවිද්‍යාවෙන් හිටියේ. අවිද්‍යාවෙන් හිටිය කියන්නේ මොකක්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපං ගිහිල් අවසන්ගෙන කොහෙන්ද? භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. අපි කැමති උනත් උනත් යථාර්ථයේ මේක පින්නතනි. අපි අපුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි. අපි පුඤ්ඤාවි සංඛාර සිදු කළා. අපි ආනින්ජාවි සංඛාර සිදු කරා. අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනින්ජාවි සංඛාර මේ තුනම සිදු කරන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූප ආදිය ගැන අවිද්‍යාවෙන් අල්ලගෙන ස්පර්ශ සමුදයන් තිරගෙන තමයි මේ ගනුදෙනු අපේ තියෙන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක් නිරෝධයක් ගැන කියනවා, කැඩෙනවා බිඳෙනවා කියන එක කියනවා. අනිත්‍ය කියලා අපි කියන්නේ මොකද්ද? කෙනෙක් මිය ගියොතින් අනේ අනිච්චං කියලා කියනවනේ. සුනාමියට ගියක් අහු වෙලා කැඩෙලා ගියොතින් ඕන්න බලන්න අනිත්‍ය හැටි කියලා කියනවනේ. මේකට කියන්නේ පිනොතුනේ උපාද නිරෝධය කියලා, හටගත්තු දේක නිරෝධය. මේක දේශනා කරන්නේ වේ බුදුරජාණන් වහන්සේගෙන් ලෝකට පහළ වෙන්නේ. අපේ ඇහැට ඉදිරිපස පේන රූපය කැඩෙනවා බිඳෙනවා කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපයම අපි අවිද්‍යාවෙන් අරගෙන ඒක කැඩෙනව බිඳෙනව කියලා බලන එක. වෙනත් විදියකින් කියනවා නම් මේ ඊටාම සියුම් කාරණයක් කියන්නේ ඔබ දක්ෂ වෙන ඕනේ මේක තේරුම් ගන්න. ඔබේ ජීවිතේ වටිනාකම වැඩි වෙන මේක තේරුම් ගැනීමත් එක්ක. ඔබේ උපාධිය මත නෙවෙයි, ඔබේ රැකියාව මත නෙවෙයි, ඔබේ ධනය මත නෙවෙයි ඔබේ වටිනාකම වැඩි වෙන්නේ මෙන්න මේ සියුම් කාරණයේ තේරුම් ගැනීම මත. අපි ඈත ආකාශයේ තාරකාවක් දකිනවා. ඒ තාරකාවේ ආලෝකය අපේ ඇහැට පතිත වෙනවා. අපි තාරකාවක් කියලා හඳුනා ගන්නවා. ඇතැම් විටක ඈත ආකාශයේ තියෙන ගැලැක්සියක් වෙන්න පුළුවන්. ඒ ගැලැක්සියෙන් ආලෝකය ඇවිල්ලා ආලෝක වර්ෂ 100 ගණනක් කලින් ආපු ආලෝකයක් නේ. ඒ ආලෝකය ඇහැට පතිත වෙනකොට ඒක තේරුම් ගන්නකොට ඒ තාරකාව තිබුණු තැනවත් නැහැ. මේ වසර 100 ගණනකට කලින් ඒක විනාශ වෙනවා. එතකොට මේ අවබෝධය ඔබට තියෙනවා නම් ඔබට ඒ තාරකාවේ ලස්සන බලන්න පුළුවන්. පින්තූරයක් ගන්නත් පුළුවන්. හැබැයි ඔබට කවදාවත් ඔබට ඒ තාරකාව ගැන ආසාවක් හට ගන්නවද? ඒ තාරකාව කවුරු හරි හොරකම් කරේ කියලා බයක් හට ගන්නවද? අපිට එහෙම හට ගන්න නැහැ. අපි දන්නව ඒ තාරකාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන කියලා. අන්නේ සිද්ධාන්තයම තමයි ඔබට මේ මොහොතේ ඇහැට රූපයක් පතිත වෙනවා නම්, ඔබ මේ මොහොතේ ශබ්දයක් තේරුම් ගන්නවා නම්, ඔබේ දිවට රසයක් දැනෙනවා නම්, නාසයට ගඳ සුවඳක් දැනෙනවා නම්, ඔබේ කයට යම්කිසි පහසක් ලැබෙනවා නම් මේ වෙලාවේ ඒකත් ඒ රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක්. අර ඈත ආකාශයේ තාරකාව නිරුද්ධ වුණා වගේ ඔබටත් ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක ඔබ මනෝ විඥානය මේක තේරුම් ගන්නේ. ඒ මනෝ විඥානයත් ඊටාම ඉක්මනින් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මෙන්න මේ අන්ත දෙකෙන් අපි කොතනද ඉන්නේ කියලා. බාහිර රූපේට නැඹුරු වෙලා නම් ඉන්නේ පරිසම්පාද චක්‍රයේ ඉන්නේ. ඔබට තෑගි බවටිකුත් හම්බ වෙනවා. මොනවද? ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස. ඒ තෑගි ටිකට කැමති නම් ඒ අන්තෙම ඉන්න. ඒ තෑගි ටිකෙන් නිදහස් වෙන කැමති නම් මොකද කරන්න ඕන? ඇහැට රූපය දකිනකොටම බාහිර නිදහස් වෙලා අභ්‍යන්තරේ පැත්තට හිත තියන්න. ඒ හිත තිනක ලේසි නෑ. ඒක මුලින් සුතමේ ඥාන විදිහට අසහා දැනගන්නට ඕන. ඊළඟට චින්තාමේ පඤ්ඤා විදිහට ඒක දවසට වැඩිපුර වාර ගණක් හිතන්න. කෑම කන කොටත් හිතන්න. විශේෂයෙන් කෑම ගනිද්දී තමයි හුඟක්ම අපි මුලා වෙන්නේ. කෑම වල රස එනකොටම ඉන්න තැනවත් මතක නෑ අපට. පින්නතුනි කෑම කඩර රස දැනෙනකොටම කඩපැත්තට මතක තියාගන්න. ඇහැට රූපයක් දකිනකොටම තමන්ගේ අභ්‍යන්තර පැත්තට එන්න. මේක ටිකෙන් ටික හිතන වාරේ වැඩි කරන්න. ඊළඟට භාවනාවේ පඤ්ඤා විදියට මේක සමත විපස්සනා භාවනාවලින් සජීවී කරගන්න බලන්න. මෙන්න මෙහෙම හිටියොත් මොකද්ද වෙන්නේ? අවිඥායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධාන්ති මට්ටමට එනවා. එතකොට බලන්න තමන් බාහිර මත යැපිලා ඔබේ සතුට මේ මොහොතේ බාහිර කෙනෙක් මැදද තියෙන්නේ. ඔබේ සතුට ඔබ විසින්ම කලමනාකරණය කරන පාලනය කරන සතුටද කියලා බලන්න. අද දවසේ අපේ සතුට තියෙන්නේ පිනතුනි බාහිර මත. බාහිර පුද්ගලයෙක් මත නැතුණත් අඩු ගානේ තමන්ගේ ශරීරය මත තියෙන අද සන්තෝෂය. තමන්ගේ ශරීරයක් කියන්නේ පිනතුනි බාහිර දෙයක්. අපි හිතනවාද මගේ කියලානේ. බලන්න මේ මොහොතේ අපි මිය ගියෝ තින්. මිය ගිහලා තව තැනක ඉපදුනෝ තින්. ඒ ඉපදෙලක් ඉපදෙච්ච තැනින් නම් මෙතන බලනකොට මොකද වෙන්නේ? මේක තමන්ගේද? දැන් අපි මෙහෙම වාඩි වෙලා ඉන්න ශරීරය මගේ කියලා හිතන් ඉන්නවා. මේ මොහොතේම බනහාදීම ඔබ මිය ගියා දෙවි කෙනෙක් වුණා. උඩට මුල්ලක වැටෙල බලාගෙන ඉන්න ඔබේ ශරීරය දිහා. ඔබේ ශරීරම වැටලවම තියෙනවා. එතකොට ඒ වෙලාවේ මේක ඔබේ ශරීරයද? නෑ පින්නතනි. ඔබේ ළඟම ඥාතියකින ඔබ ආදරය කරන කෙනෙක්. එයා මොහොතකින් මිය යනවා. මිය ගියාට පස්සේ වෙනත් කෙනෙක් තැනක උත්පත්ති ලැබනවා. එතකොට අම්මා තාත්තා වෙනත් අය. ඔබ ඔබේ දරුවා කියලා බදාගෙන අඬන ඇතැම් විට යහන ගානක් තමයි යාගේ අම්මල තාත්තලා දැන් වෙනත් අය. අපටත් එහෙමයි පින්නතනි. අපි මේ මොහොතේ අපේ කෙලිමේ ධනය කියලා හිතන් හිටියා. අපි ඊළඟ මොහොතේ ඇතැම් විට අල්ලපු බෙද කියලා උපදිනවා. ඊළඟ මොහොතේ දේපල ටික අල්ලපු ගෙදර ටික. ඊට පස්සේ අපේ ගෙදර හිටන් හිටිය ගෙදරට අපට එන්නවත් බෑ. ගේට් එක වහලා තියෙන්නේ නැහැ. ඒ ගෙදර කට්ටියන් අවසර ගන්නවා දැන් එන්න. තමන්ම හම්බ කරගිය උම ගියාත් මේ. දැන් ඒ ගෙදරට එන්න බෑ අපට. තමන්ගේම දුව දරුවන් ඉන්නේ හැම ගෙදරට ගන්නවත් නැහැ. පින්නතනි මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන. මේ ශරීරය උනත් ඇත්තටම පින්නතනි අපි තමන්ගේ කියලා හිතන් හිටියට මේක තමන්ගේ නෙවෙයි. එතකොට ඊටත් වඩා ගැඹුරු විග්‍රහයකට මේ යන්නේ මේ බාහිර රූපය මත තමන් යැපිලා නම් ඉන්නේ තේරුම් ගන්න අපි අවිද්‍යාව තුල ඉන්නේ. අවිද්‍යාව තුල ඉන්නවා කියලා කියන්නේ බාහිර කෙනෙකුට පුළුවන් අපේ සතුට වෙනස් කරන්න. මේකට තමයි සිරගෙදර කියලා කියන්නේ ඇත්තටම. සිරගෙදර කියන්නේ මොකද්ද? බාහිරය කියන විදිහට තමයි අපි ඉන්න ඕන. කැම බීම දෙන්නේ අය කැමති විදිහට. අඳින දෙන්නේ ඒගොල්ලන් කැමති විදිහට. නිදා ගන්න ඒගොල්ලන් කැමති විදිහට. අපිට කැමති විදිහට හිරගෙදරදී වැඩ කරන්න බෑ. වැඩදී අත්තිය ඔබේ දුරකථනයත් ඔබට පාවිච්චි කරන්න බෑ හේදී. පින්නතුනේ මෙන්න මේක තමයි අපේ සැබෑ සිරගෙදර කියන්නේ. සිපිරිගේ කියන්නේ මේක. අන්නේ සිපිරිගෙදරම ඔබ දිගට ඉන්න කැමතිද? ඒ සිරගෙන් මිදලා සැබෑ නිදහස විමුක්තිය ඔබේ සතුට ඔබේ අතර ගන්න ඔබ කැමතිද? අපි කවුරුවත් කැමති නැහැ සිරගේ වලල ඉන්න. අපි කවුරුවත් කැමති නැහැ අනිත් අය යටතේ පාලනය වෙන්න. ඔබේ සතුට තියෙන ඔබ ළඟින් ඇසුරු කරන කෙනා මත නම් ඔබ බාහිර මත යැපිලින්නේ. ඔබේ සතුට තියෙන ඔබේ ජාංගම දුරකථනය මත නම් ඔබේ ලැප්ටොප් එක මත නම් ඔබේ iPad එක මත නම් ඔබේ සතුට බාහිරගෙන කිසිම පාලනය කරනවා. ඒ කිසිඳු දෙයක් නැති වුණත් ඔබට ඔබ තුළම යැපෙන මට්ටමක් හදාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපට දහමින් ලබා දෙන අවබෝධය. අන්නේ අවබෝධය ලබාගෙන යන මාර්ගයේදී පින්නතුනි ප්‍රධානතම දේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. අන්නේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන ඉහළම ටෙක්නික් එක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අපට උපතින්ම අපේ අම්මගෙන් උරුම වෙච්ච භාවනා අරමුණ. අපේ අම්මා අපට ජීවිතේ දෙනකොට භාවනා කමඨහනකුත් එකමයි දීලා තියෙන්නේ. අපි අන්තිම මොහොත දක්වා මේත් එක්ක ඉන්න පිනතුනි. අපි දන්නවා කොවිඩ් හැදිච්ච කාලේ සමහර අයට ඇතැම් විට ෆෝන් එකකටවත් ආන්සර් කරන්න බෑ. තමන්ගේ හුස්මත් එක තමයි ඇය සටන් කළේ. අපි පිනතුනි ආනාපාන සතිය පුහුණු කළ තිබ්බටින් අපිට කොච්චර සැනසීමක්ද කියලා බලන්න. අපි ආනාපාන සතියෙන් සතිපට්ඨානෙ ඉන්නේ. අපි දුර්වල වෙනකොට පින්නතුනි අපට ඇඳෙන් නැගිටින්නවත් බෑ. අපේ අතට කෑමක් අරගෙන කටට දාගන්න බැරි වෙනවා. කටට දාපු කෑම গিলින්න බැරි වෙනවා අපට. සේලයන් එක ඇතැමිට වැඩ කරන්නේ නැහැ. සේලයන් ආය අපසට එනවා. නමුත් එක දෙයක් අපිත් එක්ක ඉන්නවා. මොකක්ද? හුස්ම ටික අපිත් එක්කම ඉන්නවා. අන්නේ හුස්ම තමයි පින්නතුනේ මේ බුදු දහමේ තියෙන සම්සතරිස් කර්මස්ථාන අතරින් ප්‍රධානතම කමඨහන වෙන්නේ. අන්නේ හුස්මට සතිමත් බව එකතු කරන්න. වර්තමානයේ තුන ආනාපාන සතියත් එක්ක ඉන කාලය වැඩි කරගන්න. ඒ අතර ආනාපාන සතියෙන් හිත සමාධිමත් වෙනකොට ටිකෙන් ටික අනිත්‍යතාවය මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා බලන්න ටිකෙන් ටික හිත පුහුණු කරන්න. මේක තමයි නිදහසේ මාවත. තමන්ගේ දරුවන්ට උදව් උපකාර කරන්න, යුතුයකම් කරන්න. හැබැයි ඒ මත ඔබ යැපෙන්න එපා. තමන්ගේ ස්වාමි භාර්යාවන්ට අවශ්‍ය යුතුයකම් ටික වගකීම් ටික ඉටු කරන්න. හැබැයි ඔබේ සතුට ඒ මත යැපෙන්න දෙන්න එපා. ඔබේ සතුට, ඔබේ නිදහස, ඔබේ දෑත, ඔබේ දෙවුර මතට ගන්න. අන්න ඒකටයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට මේ මඟ පෙන්වීම කළේ. එතකොට සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මොකද්ද? මෙන්න මේ ඇසට රූපයක් පේනකොට සමුදයන්තේ නම් ඉන්නේ. නැත්තම් හටගත්තු දේ පැත්තේ නම් ඉන්නේ. තාම රූපය තියෙනවා කියලා නම් හිතන්නේ. ඒකෙන් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අපේ පටිසම්පාද චක්‍රය තුල ඉන්නේ. තමන්ට යම් දෙයක් මතක් වෙනකොටම ඒ මතක් වෙන දේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්න කියලා හිතුවොත් ඒ දකින මනෝවිඤ්ඤාණය තත්ත්වගත විපස්සිතී කියපු විදියට ඒ තැනම අනිත්‍ය වශයෙන් විපස්සනා කරෝතින් ඔබ ඉන්නේ ප්‍රඥාව තුල, ඔබ ඉන්නේ ඔබේ අවබෝධය තුල, ඔබ ඉන්නේ පටිසම්පාද චක්‍රය අනිත් පැතර හරවන මාර්ගය. මේකට තමයි කියන්නේ පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා. එදා පස්සක මහණුට ධර්ම දේශනා කරන්න යන කලින් බුදුහාඳුරු මේ ධර්මයේ තියෙන සියුම් බව විස්තර කළා. මේක සම්පූර්ණයෙන්ම උඩුගම් බල යන ධමයක් මේක. මේක ඊටාම සියුම් එකක්. මේක ප්‍රඥා ගෝචර දෙයක්. ලෝකේ හැම දෙනෙක්ම අනිත්‍යතාවය කතා කරනවා. ඒ කතා කරන්නේ මේ ඉස්සරහ පේන රූපය කැඩෙනවා බිඳෙනවා කියලා කතා කරනවා. ඒක බුදුහාඳුරු බුදු වෙන අවස්ථාවේ ඊට කලින්ම තේරුම් ගන්න තිබ්බේ. ලෙඩෙක් මහලෙක් මලමිනියක් කියන එකෙන් ඒ තේරුම් ගත්තේ උපාද නිරෝධය කියන එක. හටගත්තු දෙක නිරෝධය. ඔබත් ඉන්නේ හටගත්තු දෙක නිරෝධයෙන්ද? එහෙනම් ඔබට බුදුබණ ඇහිලා නැහැ. උපාද නිරෝධයින ලෝකයේ හටගත්තු දෙක නිරෝධයින ලෝකයට බුදුහාම දේශනා කරේ මොකද්ද? අනුපාද නිරෝධය. යමක් හට නොගන්නා විදිහටම අභ්‍යන්තරයම නිරෝධයටපත් වීම. අර අහසේ තාරකාව ඈත පේන තාරකාව කැඩෙනව බිඳෙනව කියලා බලන එක නෙවෙයි. ඒ කැඩෙනව බිඳෙනව කියලා බලන කලින් මේක මීට කලින්ම ඉවර වෙලා කියලා දකින එක. තේගාන ඉස්සරහා පේන කෑම ටික අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලන එක නෙවෙයි. මේ දිවේ තියෙන රසයේ අනිත්‍යතාවය බලන එක. මෙන්න මේකයි බුදුදහමේ වෙනස. මෙන්න මෙතෙන්ට තමයි අපේ සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි විශ්වාස කරනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. පින්නතුනි මේ දහම ඇහෙනකොට ඔබ සසර පොඩ්ඩක් හරි මේක පුහුණු කරලා තියෙනවා නම් ඔබේ හදවත හරියට අර නෙළුම් විලෙන් උඩට ආපු පොහොට්ටුවක් හරියට සූර්යාලෝකය බලාපොරොත්තු වෙන වගේ විකසිත වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා කේනිය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ කේනිය කියන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා උන්වහන්සේට දානකට ආරාධනා කළා. දානකට ආරාධනා කරපු අවස්ථාවේ ඒ ගෙදරට තවත් බ්‍රාහ්මණෙක් ආවා. සේල කියලා බ්‍රාහ්මණෙක්. සුත්තනිපාතේන කතාව. මේ සේල බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ ආගමේ ත්‍රිවිධය පරතරට ගිහිලා හිටිය කෙනෙක්. ඒ කාලේ ಭಾರತයේ මුළු දැනුම් සම්භාරයම උකහාගෙන හිටිය කෙනෙක්. ඒක න අහනවා මේ කේනිය බ්‍රාහ්මණ ගෙදරට ආවට පස්සේ මෙයා දැන් දානේ සූදානම් කරනවා. මෙයා අහනවා ඔබට මගුල් ගයක් අද්ද කියලා. එයා කියනවා මගුල් ගයක් නෙවෙයි. හෙට බුදුරජාණන් වහන්සේ අපේ ගෙදරට වඩිනවා උන්වහන්සේට මේ දානේ සූදානම් කරනවා කියලා. මේ සේන බ්‍රාහ්මණි මොකද කිව්වේ? ඔව් පුදුම වෙලා අහනවා බුදුහාඳුරෝ? ඔව් බුදුහාඳුරෝ. බුදුහාඳුරෝ? ඔව් බුදුහාඳුරෝ වඩින්නේ. මොහුගේ මුළු ශරීරයම පින්නතුණි හරියට කරන්ට් එකක් වැදුනා වගේ පුදුම විදියෙ උද්වේගයක් හටගත්තා. ඔහු එතෙක් දැනගෙන හිටියේ නෑ බුදුහාමර ලෝකේ පහළ වෙලා කියලා. ඔහුට එතකොටම මතක් වුණා ඔහු ත්‍රිවේදී ගෙනගෙන තියෙනවා මෙන්න මේ වගේ කෙනෙක් ලෝකේ පහළ වෙනවා. මේ පහළ වෙන කෙනාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මේ තැනැත්තා ගිහි ගෙදර හිටියොත් සප්තවේද රත්නයන්ගෙන් යුක්ත සක්විති රාජ පදවිය ලබනවා. මේක නා පැවිදි වුණා සම්මා සම්බුද වෙනවා කියලා. ගෝසෝකෝ ඒසෝ දුල්ලබෝ ලෝකස්මින් යදිදම් බුද්ධෝති. බුදුරජාණන් වහන්සේ කියන වචනයත් ලෝකේ දුර්ලභ දෙයක් කියලා මේ තැනට සඳහන් කරනවා. එකල ಭಾರತයේ පිනතුණි ලෝකයේ පහළ වෙන මෙවැනි උත්තමය ගැන තොරතුරු සඳහන් වුණා. ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ ඒ පුද්ගලයාගේ ශරීර ලක්ෂණ සියල්ලක්ම වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා. එදා බාහිර ජන සමාජයේ මේ වගේ උත්තමයේ පහළවීම සීවස් ගානක් තිස්සේ අපේක්ෂාවෙන් හිටියා. අනේ අපේක්ෂාව මත කරගත්තු අවස්ථාව. සේර බ්‍රාහ්මණය කොච්චර පැහැදුනාද කිව්වොතින් මේ යාළුවගේ ගෙදරට ආපු වෙලාවේ යාළුවා දානේ සූදානම් කරනවා කියලා දැනගෙන දානට ගෙදරින්ට කලින් බුදුහාමුදුරු හොයාගෙන ගියා මෙයා. බුදුහාමුදුරින් ස්ථාන හොයාගෙන ගියා. ගියේ මොකටද? මොකටද ගියේ? බණ අහන්නද? මොකටද ගියේ? පුළුවන් නම් කියන්න බලන්න. ඈ? ඔව් බොහොම හොඳයි. අර වේද ග්‍රන්ථ වලින් ඉගෙනගෙන තිබුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙවැනි පහළ වෙන උත්තමයේ ශරීරයේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙයි කියලා මේ ලක්ෂණ ටික බලන්න පිනොදුන ඉක්මනටම ගියා. ගිල හොඳට විමසිල්ලෙන් බැලුවා ශරීරයේ පේන ලක්ෂණ දෙක බැලුවා. ලක්ෂණ දෙකක් පේන්නේ නැහැ. ඒ ලක්ෂණ දෙකත් මියා කුතුහලෙන් විචිකිච්ඡාවෙන් හිටියා. බුදුහාඳුරේ ලක්ෂණ දෙකක් මියාට පේන විදිහට සැලැස්සුවා. පිනොදුන මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ බොහෝ ශ්‍රාවකයන් හිටියේ බ්‍රාහ්මණ නායකයෙක් මේ. ඔව් ත්‍රිවේදයේ පරතරට ගිහිලා හිටිය කෙනෙක්. වේද ග්‍රන්ථ ඉහෙළම ගැඹුරටම අධ්‍යයනය කළ හිටිය කෙනෙක්. බුදුහාඳුරන්ගේ මේ දර්ශනයෙන් බොහෝ විතාව ප්‍රසාදයට පත් වෙලා උන්වහන්සේගෙන් බණ අහලා අර තමන්ගේ අනුගාමිකයනු සමගම බුදුන් සරණ ගිහිල්ලා ධර්ම අවබෝධය කළා. පින්නතුනි මේ අනුත්පාද නිරෝධය මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන දේ පින්නතුනි අපි සසර පොඩ්ඩක් හරි අහලා තිබුණා. බුදුහාඳුර ගැන හදවත උතුරායන ප්‍රසාදයක් අඩගන්න. ඇයි ඒ? අප අද දවසේ හැමදේම කරන්නේ මොකටද? සතුටෙන් ඉන්න. දුකෙන් නිදහස් වෙන්න. නමුත් පිනතුනේ අපි ඒ සතුටෙන් ඉන්න දුකෙන් නිදහස් වෙන කරන කියන දේවල් එලි මොකද වෙන්නේ? දුකමයි වෙන්නේ පිනතුනේ. දුක වැඩි වීමක් නැහැ, අඩුවීමක් වෙන්නේ. අන්නේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම හැරවුම් ලක්ෂ්‍යා බවට පත් කළා. මේ අනුත්පාද නිරෝධයට බණ කියනකොට, මේ කහනකොට මෙතන ශ්‍රද්ධාව හටගත්ත නම් එවැනි ශ්‍රද්ධාව හටගත්තු අයගේ ජීවිත පරිවර්තන ගැන සඳහන් කරනවා. සමහර අය හෙට වෙනිදාසෙ විවාහ වෙන්න කියලා තිමිච්ච අය විවාහය අවලංගු කරලා අද වෙනිදාසෙ මහාන වුණා. සමහර අය හෙට වෙනිදාසෙ රාජාභිෂේකය ලබන්න ඔටුනු පළඳවන්න කියලා හිටිය අය ඔටුනු පැත්තකට දාලා මහාන වුණා. සමහර අය හෙට වෙනිදාසෙ මහා මාලිගයක් හදලා මන්දිරයක් හදලා ගෘහ ප්‍රවාස මංගල්‍ය තිබිද්දී ඒකත් කරලා අද වෙනිදාසෙ මහාන වුණා. සරුවත් හාමුදුරුවෝ උපතිස්ස පරිප්‍රාජකයා මේ දහම් පණිවිඩය අසහා දැනගත් වස්සජහරු දිහාට හිස දාලා තමයි හැමදාම සැතපුනේ. ඒ තරම් පින්නතුනි ප්‍රසාදයක් හටගන්නවා මෙන්න මේ ධර්මයේ කියන කාරණය සඳහන් කරද්දී. මෙන්න මේ අවබෝධය තමයි ජීවිතයේහි වටිනාම දේ බවට පත් වෙන පින්නතුනි. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අප යමකට වැඩිපුරම දවසට වටිනාකමක් දීලා තියෙන මොකක්ද කියන කාරණය. මේක තමයි ධනය කියලා කියන්නේ. මේක තමයි සැබෑ ධනය කියලා කියන්නේ. සද්දා ධනං කියන්නේ මේක. එතකොට මේක තමයි අපේ දහම් කැඩපත වෙන්නට ඕන. මේක තමයි අපේ Facebook එක වෙන්න ඕන. Facebook එකේ තමන් දාන්නේ මොනවද? ඔබේ නමින් ඔබ දාන post වලින් ඔබ කවුද කියලා බලාගන්න පුළුවන්. ඔබේ Facebook එක කියන්නේ ඔබේ reflection එක. The mirror of Dhamma. Dhamma reflection එක. ඔබ වඩාත්ම ආස කරන දේ තමයි Facebook එකේ දාන්නේ. ඇතැමිට කාට හරි පහර ගන්න ඕන නම් ඒකටත් ආසයි. ඒකත් දානවා ඒකට. එයාට අපස්සඩපත් වෙන්න නිග්‍රහ කරන්න ඒ තාසය සමහරයි. ඒ නිසාම දානවා. ඒකෙන් ආස්වාදය ලබනවා. එහෙම යන අපි මේ දහම හමුණාට පස්සේ පිනතනිය. අපේ ජීවිතේ ඉහළම වටිනාකම ලැබෙන්නේ අපේ ශ්‍රද්ධාවට පැහැදීමටපත් වෙන පොතෙන්ටද? මෙන්න මේ ඇහැට රූපයක් දකිනකොට සිද්ධ වෙන කාරණය ගැන. මෙන්න මේ දර්ශනය මේ විෂන් එක ලැබෙනකොටම ඊට පස්සේ මිෂන් එක හම්බ වෙනවා. Vision is first, then mission. When we listen to Buddha's message, first of all we understand how suffering arises and how suffering ceases. As soon as we receive the vision, we come to the mission. What is the mission? Mission is that practicing mindfulness. Mindfulness එක තමයි mission එක. Mission without vision is blind. අපි මේ දර්ශනේ නැතුව practice කරන්න ගියොත් ඒ පුහුණු ඒ ප්‍රැක්ටිස් එක අන්දයි. ඒක බ්ලයින්ඩ්. විෂන් විතෝට් මිෂන් ඉස් යූස්ලස්. අපිට දර්ශනේ තිබ්බත් මේ දර්ශනේ අරගෙන නිකන් හිටියොත් මොකද වෙන්නේ? අපේ ජීවිතයේ අපි කරන දේ නිෂ්ඵල දෙයක් වෙනවා. ඒ නිසා මේ දෙකම සාර්ථක වෙන්න නම් සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට මේ දැක්ම මේ අවබෝධය අපි ඉස්සරහින්ම තියාගන්නට ඕන. අපි පොතෙන්ද යන්නේ කියන කාරණේ. අපි ගෙදරින් පිටත් වෙලා යනවා නම් යන තැන ගැන සිහින මවමාව තමයි යන්නේ. දැන් උදේ ඔබ පන්සලට එන කලින් හිතේ තන ආවේ නේද? ගෙදරින් පිටත් වෙනකොටම මෙතන චිත්‍රයක් ඔබේ හිතේ තිබුණා. අන්න ඒ වගේම තමයි පින්නතුනි අපේ මෙන්න මේ විෂන් එක නිතරම ඉස්සරහින් තියාගන්නට ඕන. අන්න ඒක තියාගත්තොත් තමයි අපි ප්‍රැක්ටිස් එකට එන්නේ. ඒ ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? තමන්ගේ හිත ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල. ෆෝන් එක රින්ස් එකක් යනකොට බලන කොයි පැත්තෙන්ද රින්ස් එන්නේ කියලා. ඊට පස්සේ බලනවා මේ ෆෝන් එක කාටද අයිති කියලා. දැන් අපි බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. එතකොට බැලුවට කමන්නේ නැහැ බලන්නේ හොඳට තමන්ගේ සිහියක් තියාගෙන බැලුවට කමන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට නැඹුරු වෙලා බැලුවට කමන්නේ නැහැ. නැත්තම් ඩැමේජ් එක වෙන්නේ ෆෝන් එක අයිති කෙනාට නෙවෙයි තමන්ට. ඒ නිසා අන්න ඒ වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය නිකන් එකක් නෙවෙයි. ඒ සතිපට්ඨානය සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතිය හුදකලා වෙච්ච සම්මා සතියක් නෙවෙයි. ඒ සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. ඒක සම්මා දිට්ඨි පුරේ ජවන් වෙන්නට ඕන. එතකොට පින්නතුනි අපට හරියට මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ශ්‍රද්ධාව හටගත්තනම් දුක නිදහස් වෙන්න ඕනේ මේකයි කියලා අපට හරියට කම්පිඩන්ස් එකක් විශ්වාසයක් හටගත්තනම් ඒ හටගත්තු ගමම් අපට මාර්ගය පැහැදිලි වෙනවා. ඒ මාර්ගය තමයි මොකද්ද? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අරහත්ංග මාර්ගය. හරියට අපේ ජීවිතේ ආයි වෙන වෙන තැන්වලට යන්නේ හරියට කෝච්චි පෙට්ටියක් රේල් පීලි දෙකුඩ තිබ්බ වගේ ලස්සනට ගමන් කරනෝ. උජකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා. මේක තමයි ඩිරෙක්ට් පැත් එක. මේක තමයි ෆියලස් පැත් එක. ආයි කෑලි බැලි කොහෙවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ දර්ශනයට ආවනම් ආපු ගමම් මේ තැනැත්තා රැකියාවක් කරා නම් ඒක සම්මා ආජීවය වෙනවා. ඒක නා වචනයක් කතා කරනා නම් ඒක සම්මා වාචා වෙනවා. ඒක නා උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමයක් වෙනවා. ඒක නා යම්කිසි කායික කටයුත්තක් කරනවා නම් ඒක සම්මා කම්මන්ත වෙනවා. ඒක නා යමක් හිතනවා නම් ඒක සම්මා සංකප්ප වෙනවා. ඒක නා හිත සතිමත් කරනවා නම් ඒක සම්මා සතියක් වෙනවා. ඒක නැත්තා හිත එකම් කරනවා නම් ඒක සම්මා සමාධියක් වෙනවා. ඔන්න පින්නතුනි අපි සසර බොහෝ කාලයක් විෂම මාර්ගවල ගිහිපු අපි ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසු කරලා ආපු අපට නිදහසේ නිවහල් මාවතක් මුණ ගැහෙනවා. හරියට රන් පලසක් වගේ රතු පලසක් වගේ ලැබපු මාවතක් අපිට මුණ ගැහෙනවා. මොකද්ද? ඒක තමයි අරසිංහ මාර්ගය කියලා කියන්නේ. හරියට අපි රේල් පීලි දෙකුඩ තිමිච්ච තිබ්බ කෝච්චි පෙට්ටියක් වගේ වෙනවා. එයින් බැහැර අපට පොඩ්ඩක්වත් යන්න බැරි වෙනවා. ගියහම හරියට අර වතුරෙන් ගොඩ දාපු මාළුව වගේ වෙනවා. අපිට වැරදි වචන කතා කරන්න බෑ. වැරදි දේවල් කරන්න බෑ. වැරදි රැකියාවල් කරන්න බෑ. අප ගන්න හුස්මත් ඉතාම නිවැරදිසේ ඒක අපේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙන විදිහට අපි කරන්න. මේ දර්ශනයත් එක්ක මේ ප්‍රතිපදාවට ආවනම් තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ඊයක් තියෙනවා, සයින් එකක් තියෙනවා. මොකක්ද ඒ? තමන් කුමන දේ කරත් කරන්නේ මොකටද? තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන කරන්. කුමන දේ කරත් කොණ්ඩේ පීරුවත් එහෙමයි, ඇඳුමක් ඇඳගත් එහෙමයි, දරුවෙක් විශ්වවිද්‍යාලයට යවුවත් එහෙමයි, වාහනයක් ගත්තත් එහෙමයි, මොන දේ කරත් කරන්නේ හොඳට හිතගෙන පරිස්සමෙන් හිතට හානියක් නොවන විදියට. අපිට වටිනාම දේ අපේ හිත පින්නොතනේ. අපට වෙන කිසිම දෙයක් එච්චර වටින්නේ නැහැ. අන්නේ හිතට සලකන විදිය තමයි හිත මිතුරු බව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. Mindfulness is the best friend. මෙන්න මෙතෙන්ට අපි එන්නට ඕන. තමන්ට ඉන්න හොඳම මිතුරා සතිපට්ඨාන බවට පත් වෙන්නට ඕන. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන නම් මේ දර්ශන සම්පත්‍ය තියෙන්නට ඕන. ඒ දර්ශන සම්පත්‍ය ලබන නම් ඔබේ ළඟ ගුණධම් සමූහයක් තියෙන්නට ඕන. ඒ ගුණධම් ටික ඔක්කොම ඔබේ ළඟ තියෙනවා. එනිසා තමයි ඔබ මේ ධහමට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ ධහමෙන් දර්ශනය ලැබෙනවත් එක්කම ඊළඟට ඔබේ ළඟ තව ගුණාංග ටිකක් හට ගන්නවා. කොහේද ඒ ගුණාංග ටික එන්නේ? ඒ ගුණාංග ටික තමයි අපි ජීවිතේ වැඩිපුරම සජ්ජායනා කරලා තියෙන්නේ. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. සක්කෝ උජෝජ සෝජෝජ සුවචෝ මුදු අනතිමානී මෙන්න ලක්ෂණ ටික. මේව පින්නතුනි හිතල පාඩම් කරලා ඇති කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා මේ දර්ශනයත් එක්ක යන්තම් සන්තම් පදං අවිසමෙච්ච අර ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙච්ච මේ ආධ්‍යාත්මික ගමන් මගේ මේ ශාන්ත පදයට කැමැත්තක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච ගමම්ම මෙන්න මේ ලක්ෂණ ටික ජීවිතය තුළ નિરાයාසෙනු පිළිදෙනවා. මේ දර්ශනෙට ආපු කෙනෙකුට පුළුවන් ද මාන්නක්කාරව ඉන්න? මේ දර්ශනෙට ආපු කෙනාට පුළුවන් ද අතෘප්තිකරව ඉන්න? යා සන්තුට්ටි සතුට කර්ම ධනෙ කොට ඉන්නේ. එයාට මේ දර්ශනේ ලැබුණාම ඇති දර්ශනේ සාක්ෂාත් කරන්න ඕනේ. දර්ශනේ ලැබීමම එයාට හරියට මහමෙරක් වගේ. හරියට කියනවා මහා කාන්තාරයක ආපු කෙනෙකුට කාන්තාරයේ මැදදී යාට තිබහෙන් එද්දී යාට ලිඳක් මුණ ගැහෙනවා. යා ලිඳ ළඟට එනවා. ලිඳ ජඹුරයි වතුර යට තියෙන්නේ. එයා ඔළුව දාලා බලනවා ලිඳට. වතුර තියෙන්නේ. යාට නිසෙකයි මේ වතුර තියෙන්නේ. ඔහු දන්නවා මේ වතුර අරගෙන පිපාස සංසිඳගන්න පුළුවන් කියලා. ඔහු තාම වතුර බීලා නැහැ හැබැයි. හැබැයි ඔහු අවශ්‍ය සෝස් එකට සමීප වෙලා ඉන්නේ. ඔහු අවශ්‍ය මූලාශ්‍රය වෙත එළඹෙලා ඉන්නේ. අන්න ඒ තුලින් මේ තැනත්තා ජීවිතයේ සතුටෙන් ඉන්නේ. ඔහු මේක මේ ලැබෙච්ච එක ගැන තමන්ගේ ජීවිතය තුලින්ම සතුටටපත් වෙලා ඉන්නේ. තමන්ගේ දරුවට ගැන සලකුවා කියලා හරි නැත්නම් අසිරියපයක් වුණා කියලා හරි කොමන හෝ ධන හානියක් වුණා කියලා හරි ඇඟෙන් කෑල්ලක් අයින් කරන්න ඕන වුණා කියලා ඕ කිසි දෙයකටවත් ඔහු කම්පා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහුට මේ ලෝකය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. දැන් අපි කියනවනේ මම ලෝකෙට මෙච්චර කළා හවලට මෙච්චර කළා කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියලා එහෙම කියනෝනේ නේ. ඒ කියන්නේ මේ පින්නොතින් මේ දර්ශනේ ජීවිතේ ලැබිලා නැහැ කියලා. මේ දර්ශනේ ජීවිතයට ලැබුණ නම් පින්නොතින් ඔබට එදාට හිතෙනවා ඔබ ලෝකෙට කරපු දෙයට වඩා දෙයක් ඔබට ලෝකෙන් ලැබිලා තියෙයි කියලා. එදාට ඔබට මොකක් හරි කරන්න බැරි වුණත් අඩු ගන්න ඔබ ඉදලක් ඔස්සා කරගෙන පාර දිගට මතුගාගෙන ආවෝ. ඒ තරම් කෘතඥතාවයක් ඔබට ලෝකෙගෙන හට ගන්නවා. ඔබට හිතෙනවා දවසේ පැය 24 නොනිදා නොමිලේ වැඩ කරත් මේ ණය නිදහස් වෙන්න බෑ කියලා. ඒ තරම් මහමෙරක් ලැබුණේ මේ බුද්ධෝත්පාද කාලයක මේ සාස්ත්‍රවරයෙක් කරපු පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදියට. මේ භික්ෂුන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් දිවි පරදුවට තබා කරපු පරිශ්‍රමයක ප්‍රතිඵලයක අනගී ඵල භුක්ති විඳින අවස්ථාව. පින්නතුනි මේක තමයි දර්ශන සම්පත්තිය ලබන ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ලැබුණට පස්සේ අපි මේ තුලින් අපේ ජීවිතයේ නිවන සැනසෙන ගමන් අපි ලෝකයේ කෙරෙහි මේ ධර්මයේ ඉහළම දේ ලබා දෙන්නට අපි උත්සාහ කරනවා. අපේ තියෙන සියලුම ශක්තියෙන් මේ ධර්ම තුල අපි විකසිත කරගන්න උත්සාහ කරනවා. අපේ රූප සම්පත්තිය, අපේ කටහඬ, අපේ ශරීර ශක්තිය මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරන්නේ මේ ධර්මය පුහුණු කරන්නත් මේ ධර්මය ලෝකයට ගෙන යනට. මෙන්න මෙවැනි වටිනා ආකල්පයක් අපේ ජීවිතය තුළ හඳ ගන්න පිණිසම. ඒ වගේම මෙන්න මේ ආර්ය ශ්‍රණගික මාර්ගය තුළ අඛණ්ඩව ගමන් කරන්නට අපිට දැඩි වීරියක් හට ගන්නවා. සතිපට්ඨානය තුළ ඉන්නකොට සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්තබොජ්ජංග, ආරස්නගික මාර්ගය කියන මේ ධර්ම කරුණු පුහුණු කරලා අවසානයේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා මේ මාර්ගයට යනවා. මහා සාගරයේ පතුලෙහි වටිනා දේවල් තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසන නැමැති මහා සාගරයේ පතුලෙහි අගනා වස්තුන් තියෙනවා. හේමනෝද ඒ තමයි මේ සත්බොජ්ජංග ආදී මේ සත්‍යස් පොලිස්පාති ධර්මයන්. බෝධිසත්වයන් වහන්සේ සසර බොහෝ කාලයක් ඇස්සිස් මස්ලේ දන් දීලා ගමන් කළේ මෙන්න මේ අවබෝධයට. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා මේ සාගරය තරණය කළේ මේ සතර සතිපට්ඨාන ආදී මේ උත්තරීතර ගුණාංග ධර්මයන් මේ මිනිමුතු බඳු බෝධිපාරිශ්‍රික ධර්මයන් සොයාගෙනයි උන්වහන්සේ මේ ගමන් කළේ. උන්වහන්සේ ගමන් කරන ගමනේදී බුද්ධෝහම් බෝධිසාමි මම බුද්ධත්වයට පත් වෙලා ලෝකයටත් මේ ධහම දෙන්න ඕන කියන හැඟීමක් තිබුණා. මුත්තෝහම් මෝතිසාමි මුත්තෝහම් මෝතිසාමි මම මේ සංසාර දුකෙන් මිදලා නිදහස් වෙලා ලෝකයට නිදහස් කරන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. ඒ වගේම තින්නෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති. බුදුහාමුදුරෝ මේකෙන් තරණය වෙලා ලෝකයට එතර කරන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. අන්න ඒ ප්‍රතිඵලයේ අපේක්ෂාවෙන් තමයි එදා පස්සග මහණුන්ට ධර්ම දේශනා කරනකොට පස්සග මහණුන්ගෙන් පළවෙනි කෙනා කොණ්ණඤ්ඤ තාපසතුමා මේක තේරුම් ගත්තා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්තනම් හේතු නිරෝධයෙන් ඒක නිරුද්ධ වෙනවා කියලා දැකලා එදා කොණ්ණඤ්ඤ තාපසතුමා ධර්ම අවබෝධය කළා. සෝවන් වුණා. සෝවන් වෙච්ච ගමම බුදුහාම කද දේශනා කළේ අඤ්ඤාසීවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසීවත බෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤ දැනගත්තා. කොණ්ණඤ්ඤ දැනගත්ත කියලා බුදුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඇයි මේ සාරසංගේ කලකලක්ෂයක ප්‍රතිඵල උන්වහන්සේ ලැබුණේ බොහොම මැඩදී. එහෙම ලබන ලෝකෙට මේ ධහම දේශනා කරලා පළවෙනි රිසල්ට් එක ගත්ත අවස්ථාව. ඒක සුවිශේෂ අවස්ථාව. අනේ සුවිශේෂ අවස්ථාව බලාපොරොත්තු වෙන තමයි සසර මෙතෙක් කලක් උන්වහන්සේ මේ දිගු ගමනක යෙදුනේ. අනේකින් උන්වහන්සේ අපේක්ෂා කළේ අපි මේ අවබෝධයට මේ දුකෙන් නිදහස් වීමට පත් වෙන දකින්නටයි උන්වහන්සේ මේ කටයුතු කළේ. එතකොට පින්තුනි අපාද මෙතෙක් ශ්‍රවණය කරපු දහම් කරුණු වල සමස්තය සාරාංශය පොඩ්ඩක් නැවත සිහිපත් කරන්න. අපි මේ සඳහන් කළේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ශ්‍රද්ධාව හට ගැනීම. ඒකේ කාතකින් පටිච්චසමුප්පාදය දැන ගැනීම. අනිත් අතින් චතුරාර්ය සත්‍ය දැන ගැනීම. අනිත් අතින් ස්කන්ධ පංචකය දැන ගැනීම. චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ පංචස්කන්ධයේ මේ තුනකට සම්බන්ධයි. ඇසක රූපයක් පතිතන මුල් අවස්ථාව තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ පිළිබඳ අනවබෝධයෙන් ඒකට ආසා කිරීමත් ලෝකයේ රූපය ඇතයි කියලා ගැනීමත් ඒකත් දුක සත්‍ය මඟයක්. ඒ හට ගන්න දෙයට ආසාව හට ගැනීම දුක සමුදය සත්‍යය. නැත්තම් තමන්ගේ විස්කන්ධ පංචකයට තියෙන ආසාව. ඒ ආසාව ඉතුරු නැතුවම නිරෝධ කිරීමට කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමට ළඟාවන මාවතට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට මේ තුන් තැනදිම ප්‍රත්‍යක්ෂ කළේ ස්කන්ධ පංචකය. නිදහස් වුණේ පංචස්කන්ධයෙන්. වැඩුවෙත් පංචස්කන්ධයේ සම්දේවය බැලුවේ. ඒතර පරිසම්පාදයයි චතුරාර්ය සත්‍යයයි මේ ස්කන්ධ පංචකයකට සම්බන්ධයි. මෙන්න මේ සම්බන්ධය දකින්වත් එක්කම හොට පැන වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඔබ ධර්මයේ කොතෙක් දුරට තේරුම් ගත්තාද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ලක්ෂණය තමයි ඔබට දවසක වාර කීයක්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු සිහිපත් වුණාද කියන කාරණය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු ටික අපට නිතිපතා උදේරෑ පැයට වරක් නෙවෙයි හැම මොහොතෙම මේ කරුණු ටික ඔබ තියෙන පියවරක් පාසාම එකට යන්නට ඕන. ඔබේ හුස්ම ගැනීම පිටකිරීම දක්වා යන්න ඕන සමුදය වැබැලීම. ඔබ තබන පියවරක් පාසාම අරසණික මාර්ගයේ කරුණු මතක් වෙනවනම් ඔබ ඉහළට ගන්න හුස්මක් පහළට යවන හැම මොහොතක්ම සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න ඔබ දක්ෂ නම් තමයි ඔබට ජීවිතයේ දහමෙහි සෙවණැල්ල හරි ලැබිලා කියලා බලන්නේ. අන්න ඒක ලැබුණට පස්සේ ඔබට ලැබෙන අමතර බෝනස් ටිකක් තමයි අමතර ගුණාංග ටිකක් තමයි කරණීය මෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝචාදී ගුණාංග 14. ඒ ගුණාංග 14න් එකක් තියෙනවා නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීය. නොනැතිය දොස් කියන එක සුළු වරදක්වත් කරන්නේ නැහැ කියලා. We don't do any slight wrong conduct which is concerned by the wise. When we have the vision according to what we listening to the Buddha's message, we have self-discipline. According to IQ or EQ, emotional intelligence, there are five qualities that we have. Self-awareness, self-regulation, inner motivation, empathy, and social skills or communication skills. These are the five qualities that we have as a very good person. Self-awareness, it means mindfulness. Self-regulation, virtue or moral conduct, discipline. Inner motivation, it means we have confidence in, we are confident in what the Buddha taught. Buddha explained the way how suffering arises and how suffering ceases. And also, empathy, we practice mindfulness and loving kindness meditation. And social skills, we have compassion. These are the qualities that we create when we listen to them. Here, mindfulness and loving kindness are very, very important. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into two pillars. One of them is practicing loving kindness meditation. Buddha says very clearly, Yantam santam padam abhisamecha. He who wishes to attain the peace of mind, sabbe satta bhavantu sukhidatta, they should practice, may all beings be well, happy and peaceful. We mostly suffer because of anger. Anger is one of the reasons that we suffer. Anger steals our inner qualities, our inner peace. Therefore, the Blessed One explains the importance of practicing loving kindness meditation or metta bhavana. When we practice metta bhavana or loving kindness meditation, we don't stop in loving kindness meditation. We practice compassion, sympathetic joy, and equanimity. These four things are Satara Brahma Viharana, the four sublime states. We should understand what are the reasons that disturb our peace of mind. There are three unwholesome mental states that disturb our peace of mind. They are greed or craving, anger or ill will, delusion or ignorance. craving, anger, and delusion are the main unwholesome mental states that disturb our peace of mind. Practicing generosity is the way how to overcome craving or attachment. Practicing loving kindness is the way how we overcome anger or ill will. That is very important. And finally, the main defilement or negative thought is that ignorance or delusion. We should understand the delusion, the nature of delusion. On the Buddha's birthday and Buddha's enlightenment day, we should understand the wisdom, what the Buddha explained. Ignorance is the opposite of wisdom. What is the ignorance? Ignorance means we usually experience the world through our six senses: eye, ear, nose, so on. When we see something, when we look at something, we can see something, but we can't recognize something through eye consciousness. We recognize everything through our mind consciousness. When we recognize something through our mind consciousness, what happens to our first experience? Our eye has ceased. Forms have ceased. Eye consciousness has ceased. Everything has ceased. When we recognize something through our mind consciousness, the very first experience, eye, ear, nose, these senses have ceased. But because of our ignorance, we don't know this reality. That is why we depend on outside. If we depend on outside, it means we are controlled by outside world, material world. If we want to overcome this nature, we should understand what happens to our life. We should be skillful in our senses. That is said in Karanimitta Sutta, Sakko. Sakko means skillfulness. Skillfulness means we should be skillful in senses. Eye is impermanent. Forms are impermanent. Eye consciousness is impermanent. They arise senses at the moment. Nothing comes to the present from the past. Nothing will not go to future from the present. Everything arises and ceases at the moment. There is a very special explanation in Buddhism. Ahutva sambhutam hutvana bhavisati. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. Everything is conditioned. If you can understand this reality, this is the first thing, vision. Vision is first, then mission. Mission means practice in mindfulness. Buddha says very clearly, Janatoham bhikkhave passato asvanam khayam adami, noa janato noa passato. I proclaim the liberation for those who know the path, who see the path. Vision is first. Vision means sammaditti, right understanding. We understand how suffering arises and how suffering ceases. When we see something, if we think there is something outside at the moment, it means we are ignorant. It means we are controlled by outside. Our mind is fixed in the outside world. That is the nature of that we are in the samsaric circle. As soon as we see something, if we understand, now I am understanding this reality through my mind consciousness, then we come to inside. We don't depend on outside. If we depend on outside material world, be sure it means we are ignorant. The Buddha says very clearly, suffering comes to the person who is ignorant. Suffering never comes to the person who is wise, who is living with wisdom. Wisdom means living according to mindfulness. We are aware of our body and mind. Especially, we practice breathing meditation. Mindfulness is a very special topic in Buddhism. Usually, when we come to the Western world, people mostly say that, forget your past, forget your future, and live in the present moment. Is it Buddhism? No, it is not Buddhism. Be wise. This is not Buddhism. Buddhism never says us to forget our past or future. Forgetting is a big mistake. The main topic in Buddhism that we practice is that mindfulness. When we practice mindfulness, our memory gradually increases. Memory is not the fault. What is the fault? The fault is that ignorance or delusion. Buddhism never says us to forget anything. But Buddhism advises us to forgiveness. Forgiveness is a quality, but forgetting is not a quality. And here it is very important, mindfulness is divided into three. There is a very special discourse in Buddhism named Vibhanga Sutta in Satipatthana Samyutta of Samyutta Nikaya. There Buddha says, I explained mindfulness meditation and the path that leads to mindfulness meditation. Satipatthanango bhikkhave desi sami satipatthana bhavananche satipatthana bhavanagamini patipadanche. Dear monks, I explained mindfulness meditation and the path that leads to mindfulness meditation. Mindfulness means living in the present moment. It depends on outside world. Kaya kayanu pase viharati. We contemplate on our physical body. We contemplate on our feelings, consciousness, mental formations. That belongs to the present moment. But it is only the very first step. This depends on the conventional truth. This is not the absolute truth. Kaya kayana pase viharati. This belongs to the conventional truth. That is just mindfulness. Then second step is that mindfulness meditation. It means samudaya dhammanu pase viharati, vaya dhammanu pase viharati. When we see something, we reflect on impermanence of our senses. We focus on our past experience. When we understand something through our eye consciousness, we immediately reflect on that. My eye has ceased, forms have ceased, eye consciousness has ceased, and also I recognize these things through my mind consciousness. That mind consciousness also arises and ceases at the moment. We don't depend on anything outside or even inside. We completely depend on our understanding Dhamma. That is mindfulness meditation. It belongs to the absolute truth, ultimate truth, Paramattha Satya. And the third one is that Satipatthana Bhavanagamini Patipada, the path that leads to mindfulness meditation. What is that? The Noble Eightfold Path. With the understanding of impermanence, with the understanding of right understanding, Sammaditti, we practice the Noble Eightfold Path. Sammaditti, right understanding. Sammasankappa, right thoughts or right intention. Sammavacha, right speech. Sammakammanta, right action. Sammajiva, right livelihood. Sammavayama, right effort. Sammasati, right mindfulness. And sammasamadhi, right concentration. This is the path. Ujuko nam somaggo abhihanam sadhisa. In Pali Buddha says, this is the direct path, fearless path for the liberation. We do everything according to the Noble Eightfold Path. This is our practice. Among them, mindfulness is very, very important. We always keep our attention in the present moment. At the same time, when mind gains concentration, we reflect on impermanence of five aggregates, rupa, forms, vedana, feeling, sanya, perception, sankhara, mental formations, and vijnana, consciousness. Our entire life is that these five things, forms, feelings, perception, mental formations, and consciousness. When we see something, when we hear something, when we smell something, when we taste something, when we touch something, at the present moment, these five things together arise, and also they immediately cease without remaining anything. We reflect on these five things as impermanent. As the result of practicing this pattern, we gradually overcome ignorance or delusion. It means, as soon as we experience something through our senses, we immediately look at inside. We look at inside. What happens to my mind at the moment? When we see something, we understand whether my mind is lustful or not, whether my mind is angry or not. Finally, we recognize whether my mind is ignorant or not. Finally, we have to recognize only this thing, that as soon as we experience the world through our senses, we recognize whether I depend on outside or inside. If we depend on outside material world, be sure that we are ignorant. It means we are in suffering, since we are controlled by outside world. If we depend on inside, it means we are wise, we have wisdom. It means outside material world is unable to control us. We have created a refuge within us. That is why Buddha says, Dhamma Deepa Bhikkhave Viharata Dhamma Sarana Nani Sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. And dwell with the Dhamma as an island, as a refuge, with no other refuge. As the result of this practice, our skills gradually increase. What is our skill? Our skill is that let's live happily without anger among the people, those who are angry. This is our skill. When others get angry, if we also get angry, are we successful? No, we are not successful. Let's live happily, without anger, among the people, those who are angry. This is our skill. Let's live happily without greed among the people, those who are greedy. When others are greedy, if we also greedy, are we successful? No. We are generous. We trained our mind to live without greed. That is our success. And again Buddha says, let's live happily without mental illnesses among the people, those who are mentally ill. What is the illness? What are the illnesses? Conceit, craving, jealousy, these are the negative thoughts. Anger, ill will, these are the mental illnesses. A lot of people in the world, even though physically they are healthy, mentally they are sick, they are ill. We trained our mind to live in the present moment, overcoming these negative thoughts with mental health. We are healthy. We are mentally healthy. When we practice mindfulness, our mind has no space for negative thoughts such as craving, anger, conceit. We have no negative thoughts in our mind whenever we are mindful. The Buddha explains that whenever we practice mindfulness, it means we are near the Supreme Buddha. Whenever we are away from mindfulness, it means where we are. We are near the Maro devil. It means he can control us. He can bring us suffering. Living with mindfulness is the way how we near the Supreme Buddha. For that, now we are going to practice mindfulness meditation using breathing meditation of Anapanasati. For dear friends, first we practice loving kindness meditation, then we practice mindfulness meditation with breathing meditation. Okay? Dear friends in the Dhamma, please get ready for our sitting meditation. Okay, take a meditation posture. Relax your body, please. And keep your right hand on the left hand. Stretch your body. Okay, take a deep breath in. Hold a few seconds. And breathe out slowly. Again, take a deep breath in. Hold a few seconds. And breathe out slowly. Please be aware of your body posture that you are sitting here. From your legs to head and from your head to legs.

May they attain the final bliss of liberation. Please keep your attention in the present moment with loving kindness meditation. When you are listening to others' voice, be kind, be mindful. May all beings in the world be well, happy and peaceful. May all beings attain their final bliss of liberation, enlightenment. May all beings in the entire world be well, happy and peaceful. May they attain their final bliss of liberation. I see the all over the world, like my children, like my siblings, like my parents. I am friendly with everyone in this world. I am friendly with everyone in this world. I am see all of the world like my children. Although they have mistakes and misbehaviors, I forgive them. I protect my mind. I protect my loving kindness. I protect my mind from anger. Anger is one of the enemies that disturbs my peace of mind. Therefore, I always live without anger. I am friendly with everyone in this world. May all beings in the world be well, happy and peaceful. may all beings be well, happy and peaceful. With the thoughts of loving kindness meditation, I am going to practice breathing meditation. Please keep your attention around the nose or upper lip in the present moment. Keeping my attention around the nose or upper lip in the present moment, I am breathing in and out with awareness. When I breathe in, I am aware of that now I am breathing in. When I breathe in out, I understand that now I am breathing out. I am aware of that my natural breathing in and out. Breathing in, breathing out. I am completely aware of my breathing in and out. When my mind goes here and there, again immediately I bring it to the present moment. Breathing in, breathing out. Breathing in, breathing out. I keep my full attention around the nose or upper lip with breathing in and out. I am fully aware of my breathing in and out. When I breathe in long, I recognize that now I am breathing in long. When I breathe out long, I understand that now I am breathing out long. When I breathe in short, I understand that now I am breathing in short. When I breathe out short, I recognize it. Recognizing breathing in and out, long and short, I am mindfully breathing in and out. Breathing in, breathing out. I am breathing in and out with awareness of entire breathing body. Gradually, my mind gains concentration. When my mind gains concentration, I reflect on impermanence. I is impermanent. Forms are impermanent. I consciousness is impermanent. They arise and cease at the moment, and they immediately cease. Ear is impermanent, sounds are impermanent, ear consciousness is impermanent. They arise at the moment and they immediately cease. Nothing remains. Nose is impermanent. Smell is impermanent. Nose consciousness is impermanent. They arise and cease at the moment. Tongue is impermanent. Taste is impermanent. Tongue consciousness is impermanent. They arise and cease at the moment. Nothing remains. Body is impermanent. Touch is impermanent. Body consciousness is impermanent. They arise and cease at the moment. Five senses, five spheres, and five external objects arise and cease at the moment. When I recognize them, they have already ceased. I recognize everything through my mind consciousness. Mind is impermanent. Mental formations are impermanent. Mind consciousness is also impermanent. My entire life is the present moment, present thought, present mind consciousness that arises and ceases at the moment. When I see this reality, I see the entire material world as empty. Emptiness is the reality of the world. Impermanence. Impermanence. Impermanence. Sambe sankara anicchati yada paññāya passati. Sambe sankara dukkhati yada paññāya passati. Sambe dhamma anattati yada paññāya passati. Atha nibbindati dukkhe esa maggo visuddhiya. All conditioned things are impermanent. All conditioned things are dissatisfactory. All phenomena are selfless. He who sees this reality with wisdom overcome suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. Okay, when we have this understanding and when we practice this message, finally we have to do only one thing. We should focus on our present moment, present mental condition for mind consciousness. Our entire life is the present moment. It means present thought, present mind consciousness. That mind consciousness arises and ceases at the moment. When we recognize something through our mind consciousness, the material world has ceased. According to conventional truth, everything is forever. But according to ultimate truth, we are going to understand ultimate truth for our liberation, freedom, emancipation. When we recognize the ultimate truth, our entire life is the present moment. It arises and ceases at the moment, and also material world has already ceased. If we can keep our attention in this situation with mindfulness, that is the way how to overcome ignorance or delusion. If you are able to overcome ignorance, it means we have no craving, no anger. When we see the world as emptiness, we have nothing to attach or detach. Everything has ceased. This is the ultimate truth. This is the place we should be aware of. This is the place we should reflect on. This is the place where we can see our success, our spiritual success. Our spiritual success is that we don't depend on outside. It means nobody or nothing can control us. We have created a refuge within us. We have completely controlled our spiritual world. That is the real liberation, freedom, or emancipation. On the Buddha's birthday, the real way that we can pay our gratitude to the Buddha is that understanding this message and practicing this message as much as we can. Dear friends in the Dhamma, I bless all of you for that. By the power of this spirituality, you will be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. By the power of this practice, may all of us attain the final bliss of liberation, freedom, emancipation, Nibbana, Sadhu, Sadhu, Sadhu. Dukkham pantā ca nindukkhām, bhayam pantā ca nibbhayām, sokam pantā ca nissokām, Untu sambe pipanino. May the trifle gem bless you.